වේදනානුපස්සනාව වේදනාව පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දැකීම. කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. පද අර්ථ. කතංච කෙසේද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු සද්ධර්මය අවබෝධ කරනු කැමැති භික්ෂුව වේදනාසු වේදනාවන් කෙරෙහි වේදනානුපස්සී එම වේදනාවන් පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරන්නේ. ඉද මේ කරුණෙහිලා භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව සුඛං වේදනං කායිකව හෝ මානසිකව හෝ සැප වේදනාවක් වේදියමානෝ විඳින විටදී සුඛං වේදනං වේදියාමීති මම දැන් වනාහි සැප වේදනාවක් විඳිමි පජානාති මනා කොට දැනගනි දුක්ඛං වා වේදනං ඉදින් කායිකව හෝ මානසිකව හෝ දුක් වේදනාවක් වේදියමානෝ විඳින විටදී දුක්ඛං වේදනං වේදියාමීති දුක් වේදනාවක් විඳිමි පජානාති මනා කොට දැනගනි අදුක්ඛම සුඛං වා වේදනං ඉදින් කායිකව හෝ මානසිකව හෝ දුක් නැති සැප නැති මධ්‍යස්ස වේදනාවක් වේදියමානෝ විඳින විටදී අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති දුක් නැති සැප නැති මධ්‍යස්ස වේදනාවක් විඳිමි පජානාති මනා කොට දැනගනි. පද ගැලපීම. පින්වත් මහණෙනි සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව වේදනාවන් කෙරෙහි එම වේදනාවන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන්නේ කෙසේද? පින්වත් මහණෙනි මේ කරුණෙහිලා භික්ෂුව කායිකව හෝ මානසිකව හෝ සැප වේදනාවක් විඳින විටදී මම වනාහි දැන් සැප වේදනාවක් විඳිමි මනා කොට දැකගනි. ඉදින් කායිකව හෝ මානසිකව හෝ දුක් වේදනාවක් විඳින විටදී මම දැන් වනාහි දුක් වේදනාවක් විඳිමි මනා කොට දැනගනි. ඉදින් කායිකව හෝ මානසිකව හෝ දුක් නැති සැප නැති මධ්‍යස්ස වේදනාවක් විඳින විටදී මම දැන් වනාහි දුක් නැති සැප නැති මධ්‍යස්ස වේදනාවක් විඳිමි මනා කොට දැනගනි. විස්තර. වේදනාව කායිකව හා මානසිකව දෙකොටසකට බෙදා සද්ධර්මයෙහි විස්තර වන තැන් රාශියක් අපට දක්නට ලැබේ. පින්වත් මහණෙනි ජීවිතය යනු කුමක්දැයි සද්ධර්මය තුළින් අවබෝධ නොකළ සාමාන්‍ය පෘථග්ජන ලෝකයා දුක් වේදනාවක් හටගත් විට ශෝක කරයි. ක්ලාන්ත වෙයි, වැළපෙයි, පපුවෙහි අත්ගසමින් හඬයි, සිහි මුලා වෙයි. ඔහු වේදනා දෙකක් විඳී. කායික වශයෙන් විඳින වේදනාව මෙන්ම මානසික වශයෙන් විඳින වේදනාවත්ය. පින්වත් මහණෙනි, මිනිසෙකුට හුලක් විද්දා යයි සිතමු. ඔහුගේ හුල් පහර කෑ තැනටම දෙවනි හුලකිනුත් විඳිනවා නම් ඔහු හුල් පහර දෙකකින්ම වේදනා විඳි. පින්වත් මහණෙනි, පෘථග්ජන මිනිසයාගේ දුක් විඳීම කායිකව හා මානසිකව දෙකකින්ම වේ. ඔහුට තමා දුක් විඳින විට බලවත් තරහක් ඇතිවේ. එවිට චිත්තාභ්‍යන්තරයේහි මුල් බැසගෙන තිබෙන ද්වේෂය මතුවන්නට පටන් ගනී. ඔහු දුක් විඳිමින්ම දුකින් මිදීම පිණිස, දුක අමතක කරනු පිණිස කාම සැපය පිළිගනී. එවිට කාම සැපය පිළිගන්නා ඔහුට තම චිත්තාභ්‍යන්තරයේහි මුල් බැසගෙන තිබෙන ආශාව මතුවන්නට පටන් ගනී. පෘථග්ජන මනුෂ්‍යයාට එසේ සිදුවන්නේ ඇයි? පින්වත් මහණෙනි, ඔහු දුකින් මිදීමට උපක්‍රම සොයන විට කාමයේ වැළඳ ගැනීම හැර වෙන කිසි දෙයක් නොදනී. ඔහු එම වේදනාවන්ගේ හට ගැනීම හෝ අභාවයට පත්වීම හෝ එහි ඇති ආශ්වාදය හෝ එහි ඇති පීඩාකාරී බව හෝ ඒ කෙරෙහි ඇති ඇල්මෙන් මිදීම හෝ හරියාකාර ලෙස අවබෝධයකින් නොදනී. එනිසාම ඔහු සැපක් විඳින විට චිත්තාභ්‍යන්තරයේ මුල් බැසගත් රාගය මතුවේ. දුකක් විඳින විට චිත්තාභ්‍යන්තරයේහි මුල් බැසගත් ද්වේෂය මතුවේ. මධ්‍යස්ස තත්වයක් විඳින විට චිත්තාභ්‍යන්තරයේහි මුල් බැසගත් මුලාව මතුවේ. එහෙයින් ඔහු මමය, මාගේය, මට අයිතිය වශයෙන් ග්‍රහණය කරගෙනම එම වේදනාවන් හා හිතෙන් එක්වීමෙන් සැප දුක් විඳින්නේ. එහෙයින් පින්වත් මහණෙනි, ජීවිතේ යනු කුමක්දැයි සද්ධර්මය තුළින් අවබෝධ නොකළ සාමාන්‍ය පෘථග්ජන ලෝකයා උපත හා එකතු වී, ජරා මරණ හා එකතු වී, ශෝක කිරීම, වැළපීම්, කායික මානසික දුක් හා එකතු වී සිටින්නේ යැයි කියනු ලැබේ. ඔහු සියලු දුක් හා එකතු වී සිටින්නකි කියමි. එහෙත් පින්වත් මහණෙනි, ජීවිතේ යනු කුමක්දැයි සද්ධර්මය තුළින් පූර්ණ වශයෙන් අවබෝධ කළ තථාගත ශ්‍රාවකයාට දුක් වේදනා ලැබේ. එවිට ඔහු ශෝක නොකරයි, ක්ලාන්ත නොවේ, නොවැළපේ, පපුවෙහි අත්ගසා නොගනී, සිහිවිකල් නොවේ. ඔහු විඳින්නේ එකම කායික වේදනාවක් පමණි. ඔහුට මානසික වේදනා නැත. පින්වත් මහණෙනි, මිනිසෙකුට හුලකින් විද්දා යයි සිතමු. ඔහුගේ හුල් පහර කෑතැනට යලි දෙවනි හුලකින් නොවිදිත් නම් ඔහු විඳින්නේ එකම එක වේදනාවක් පමණි. පින්වත් මහණෙනි, ජීවිතයේ පිළිබඳ අවබෝධය පරිපූර්ණ වූ තථාගත ශ්‍රාවකයා අන්න එබඳු කෙනෙක් යැයි කියමි. එයට හේතුව කුමක්ද? එම ශ්‍රාවකයා වේදනාවන්ගේ හට ගැනීමත්, අභාවයට පත්වීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, එම වේදනාවන් කෙලෙහි ඇති ඇල්ම දුරුවීමත් හරියාකාර ලෙස අවබෝධයක් තුළින් දැනගෙන සිටින හෙයිනි. සල්ල සූත්‍රය, සංයුක්ත නිකාය. වේදනාව යනු අපට ඉතා ප්‍රකටව දැනෙන දෙයකි. අප හොඳ අවධානයකින් සිටියහොත් සියලු වේදනා සිත මුල් කොට හටගන්නා දෙයක් බව පැහැදිලිව තේරුම් ගත හැකිය. සාමාන්‍යයෙන් සැපක් හෝ දුකක් හටගත් විට බොහෝ විට සිදුවන්නේ එයින් මුසපත් වීම නොවේද? එහෙත් ජීවිතයේ යනු කුමක්දැයි හරියාකාර ලෙස අවබෝධ කරනු කැමැත්තා කළ යුත්තේ සැප දුකට සිතේ ඇති වහල් බැවින් නිදහස්ව සැප දුක යනු කුමක්දැයි කියා විමසා බැලීමය. අපව මුලාවට පත් කළ ප්‍රධානම දෙය මේ වේදනාව බැවිනි. කායිකව හෝ මානසිකව ඇතිවන වේදනා මූලික වශයෙන් කොටස් තුනකින් සද්ධර්මයේ උගන්වනු ලැබේ. එනම් සැප, දුක්, උපේක්ෂා යන වේදනාවන්ය. වේදනාව ගැන කවර ආකාරයකින් කතා කළද එයට එක්කෝ සැපයට, එසේ නැත්නම් දුකට, එසේත් නැත්තම් උපේක්ෂාවට අයත් වේ. තථාගත ශ්‍රාවකයා හට මනා ලෙස පිහිටාගත් සතර සතිපට්ඨානය තුළින් වේදනාව පිළිබඳ යථාර්ථය අවබෝධ කරගනිමින් දුකින් මිදීමේ හැකියාව තිබෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි ලෙස පෙන්වා දෙන තැන් අපට හමු වේ. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහිය. එහිදී සවස් යාමේහි ගිලන්හලට වැඩම කළ උන්වහන්සේ මෙසේ වදාළ සේක. පින්වත් මහණෙනි, සතර සතිපට්ඨානේ මනාව සිහිය යොමු කරගත් කෙලෙසුන් දුරු කිරීමේ නුවණින් යුතු වූ භික්ෂුව මේ ජීවිතයේදීම පිරිනිවන් පෑමේ අරමුණින් කාලය ගත කළ යුතුය යන මේ කාරණයයි. පින්වත් මහණෙනි, ඔබට අපගෙන් ලැබෙන ධර්මානුශාසනය. මෙතනදී සතර සතිපට්ඨානයත් මේ ග්‍රන්ථයේ කායානුපස්සනාවේ විස්තර වූ සම්පජාන කොටසත් වදාරා ඉන්පසුව මෙසේ පෙන්වා දෙන සේක. පින්වත් මහණෙනි, ඒ ආකාරයට සතර සතිපට්ඨානයට සිහිය මනාව යොමුකොට කෙලෙසුන් දුරු කිරීමේ නුවණින් යුතුව බාහිර වැඩවලින් බාහිර කතා බහින් අනවශ්‍ය කල්පනාවෙන්ද වැළකී අප්‍රමාදී වෙමින් කෙලෙස් දුරු කිරීමේ වීරියෙන් යුතුව කාය ජීවිත දෙකේ අපේක්ෂාව අත්හැර දමා වාසය කරන විට ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය හෝ සිත හෝ මුල් කොට සැප වේදනාවක් උපදී. එවිට ඒ භික්ෂුව එම වේදනාව ගැන නුවණින් තේරුම් ගන්නේ මෙසේය. මට දැන් මේ හටගත්තේ සැප වේදනාවකි. මේ වේදනාව හේතු සහිතව හටගත් දෙයකි. හේතු රහිතව නොවේ. මේ වේදනාව හටගත්තේ කුමන හේතුවක් ප්‍රත්‍යක් නිසාද? එනම් මේ ස්පර්ශය නිසාමය. කුමක්ද අප ස්පර්ශය නමින් හඳුන්වන්නේ? එනම් ආධ්‍යාත්ම, එනම් තමාගේ ආයතන වන ඇස, කන, නාසය, දිව, කය, සිත හෙවත් මනස යන හයත් එම ආයතනයන්ට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි යන හයත් සිත සමග සම්බන්ධ වීම, එනම් ඇස ගැන නම් ඇසද රූපයද එය සිතින් දැන ගැනීම හෙවත් චක්කු විඤ්ඤාණයද යන තුන එකට එකතු වීමම ඇස පිළිබඳ ස්පර්ශයයි. කායද පහසද එය සිතින් දැන ගැනීම හෙවත් කාය විඤ්ඤාණයද යන තුන එකට එකතු වීමම කාය පිළිබඳ ස්පර්ශයයි. සිතද සිතුවිලිද එය සිතින් දැන ගැනීම හෙවත් මනෝ විඤ්ඤාණයද යන තුන එකට එකතු වීමම සිත පිළිබඳ ස්පර්ශයයි. එහෙයින් මේ ස්පර්ශය නිසාම වේදනාව හටගන්නේ. මේ ස්පර්ශය වනාහි අනිත්‍ය දෙයකි, සකස්සුන දෙයකි. දුක පිණිස පවතින්නා වූ හේතුඵල දහමින් සකස්සුන දෙයකි. එනම් පටිච්ච සමුප්පන්නං. ඉතින් මේ වෙනස් වී යන අස්ථිර වූ අනිච්චං, සකස්සු, සංකතං හේතුඵල දහමින් හටගත් ස්පර්ශය නිසා උපන් සැප වේදනාව කෙසේ නම් වෙනස් නොවී පවතින්නද? එය වෙනස් වේමය. මෙසේ ඒ භික්ෂුව ස්පර්ශයෙහිද සැප වේදනාවෙහිද දුක් වේදනාවෙහිද මධ්‍යස්ස එනම් උපේක්ෂා වේදනාවෙහිද යථා තත්ත්වය වන වෙනස් වී යන ආකාරය ඒ විදිහටම අවබෝධයෙන් දකිමින් එනම් අනිච්චානුපස්සීව වාසය කරයි. එය වෙනසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් එනම් වායානුපස්සීව වාසය කරයි. ඒ කෙරෙහි ඇති ඇල්ම දුරු වී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් එනම් විරාගානුපස්සීව වාසය කරයි. ඒ ආකාරයෙන් ඒ කෙරෙහි ඇති ඇල්ම නිරුද්ධ වී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් එනම් නිරෝධානුපස්සීව වාසය කරයි. ඒ කෙරෙහි ඇති ඇල්ම මුලින්ම දුරු වී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් එනම් පටිනිස්සග්ගානුපස්සීව වාසය කරයි. මේ ආකාරයට වාසය කරන විට ස්පර්ශය කෙරෙහි මෙන්ම සැප වේදනාව කෙරෙහි චිත්තාභ්‍යන්තරෙහි මුල් බැසගත් ආශාව එනම් රාග අනුෂය ප්‍රහාණය වෙයි. ස්පර්ශය කෙරෙහි මෙන්ම දුක් වේදනාව කෙරෙහිත් චිත්තාභ්‍යන්තරෙහි මුල් බැසගත් ද්වේෂය එනම් පටිඝානුසය ප්‍රහීන වෙයි. ස්පර්ශය කෙරෙහි මෙන්ම මධ්‍යස්ස වේදනාව කෙරෙහිත් චිත්තාභ්‍යන්තරෙහි මුල් බැසගත් මුලාව එනම් අවිජ්ජානුසය ප්‍රහීන වෙයි. ඉතින් ඒ භික්ෂුව සැප වේදනාවක් විඳී නම්, ඉදින් දුක් වේදනාවක් විඳී නම්, මධ්‍යස්ස වේදනාවක් විඳී නම්, තමා තුළ ඇති වූ අවබෝධඥානය තුළින් ඒ වේදනාවන් වෙනස් වන දහමට අයත් අනිත්‍ය දේ බව මනාකොට දැනගනී. ඒ වේදනාවන්ට තවදුරටත් තමා වසඟ නොවන බව මනාකොට දැනගනී. එම වේදනාවන් කිසිවක් තවදුරටත් මමය, මාගේය, මාගේ ආත්මය වශයෙන් පිළිනොගන්නා බව මනාකොට දැනගනී. එනිසා ඒ භික්ෂුව සැප විඳින නමුත්, දුක් විඳින නමුත්, මධ්‍යස්ස වේදනා විඳින නමුත්, එය හා සිතින් එකට එකතු නොවී විඳී. ඒ භික්ෂුව තමාගේ කය පවතින තෙක් විඳින වේදනාද කය පවතින තෙක් පමණක්ම බව මනාකොට දැනගනී. ජීවිතයේ පවතින තෙක් විඳින වේදනා විඳින්නේද ජීවිතයේ පවතින තෙක් පමණක් බව මනාකොට දැනගනී. කය බිඳී යාමෙන් ජීවිතයේ අවසන්ව කෙලවර වීමෙන් පිරිනිවන් පෑම පිණිස සිතින් නොපිලිගන්නා ලද ඒ සියලු වේදනා භව ප්‍රයත්නකට හේතු වන ආහාර නොමැති නිසා මෙහිදීම සිසිල් වී යන්නාහයයි මනාකොට දැනගනි. පින්වත් මහණෙනි, තෙලුත් නිසා වැටියත් නිසා දැල්වෙන පහනක් ගැන සිතමු. ඒ පහනේ තෙලුත් වැටියත් අවසන් වූ විට තව දුරටත් දැල්වීම පිණිස ආහාර නැති නිසා පහන නිවී යයි. අන්න ඒ ආකාරයෙන්ම පින්වත් මහණෙනි, වේදනාව කෙරෙහි ඇති අවිද්‍යාවත් තණ්හාවත් දුරුකොට සසරින් මිදුන භික්ෂුවද කය පවතින තෙක් විඳින වේදනා විඳින්නේ කය පවතින තෙක් පමණක් බව මනාකොට දැනගනි. ජීවිතයේ පවතින තෙක් විඳින වේදනා විඳින්නේ ජීවිතයේ පවතින තෙක් පමණක් බව මනාකොට දැනගනි. පිරිනිවන් පෑම පිණිස කය බිඳී යෑමෙන් ජීවිතය අවසන්ව කෙලවර වීමෙන් සිතින් නොපිලිගන්නා ලද ඒ සියලු වේදනා භව පැවැත්මකට හේතු වන ආහාර නොමැති නිසා මෙහිදීම සිසිල් වී යන්නාහයයි මනාකොට දැනගනි. ဒုတိය ගේලඤ්ඤ සුත්ත සංයුක්ත නිකාය. වේදනාව දෙස නුවණින් බැලිය යුතු ආකාරය පවා උන්වහන්සේ මෙසේ පෙන්වා දුන්සේක. පින්වත් මහණෙනි, සැප වේදනාව දැක්ක යුත්තේ දුකක් වශයෙනි. දුක් වේදනාව දැක්ක යුත්තේ හුල් පාරක ඇනීමක් වශයෙනි. දුක සැප නැති මධ්‍යස්ස වේදනාව දැක්ක යුත්තේ වෙනස් වන අස්ථීර දෙයක් වශයෙනි. දට්ඨබ්බ සුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, වේදනාව යන කුමක්දැයි හරියාකාර අවබෝධයක් නැති තැනැත්තාහට සැපක් විඳින විට ඒ කෙරෙහි සිතෙහි රාගයම ඇතිවේ. එයින් නිදහස් වීමක් ගැන නොදනී. වේදනාව යන කුමක්දැයි හරියාකාර අවබෝධයක් නැති තැනැත්තාහට දුකක් විඳින විට ඒ කෙරෙහි සිතෙහි ද්වේෂයම ඇතිවේ. එයින් නිදහස් වීමක් ගැන නොදනී. මහා ප්‍රඥ වූ බුදුරජාණන් වහන්සේ විසින් ශාන්තයයි පෙන්වන ලද ධ්‍යානයන් නිසා ඇති වූ උපේක්ෂාවෙන් යුත් මධ්‍යස්ස වේදනා පවා යමෙක් මමය, මාගේය, මාගේ ආත්මය වශයෙන් පිළිගන්නේ නම් ඔහු දුකින් නිදහස් නොවේ. එහෙයින් යම් කලෙක භික්ෂුව කෙලෙස් තවන වීරයද කෙලෙස් ප්‍රහාණයට යොමු කළ නුවණද අත් නොහැර පවත්වයිද, ඒ බුද්ධිමත් තැනැත්තා සියලු වේදනාවන්ගේ යථා තත්ත්වය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගනි. මෙසේ ඒ තැනැත්තා වේදනාවන්ගේ යථා තත්ත්වය හරියාකාර ලෙස අවබෝධ කර ගැනීම නිසා තමා ජීවත්ව සිටියදීම නිකලෙස් භාවයට පත්වේ. සද්ධර්මයෙහි පිහිටි ඒ නැනමතා කිසිදු ව්‍යවහාරයකට ඇතුළු නොවී කය බිඳී යාමෙන් පිරිනිවීමට පත්වේ. පහාන සුත්ත ගාථා සංයුක්ත නිකාය. සාමි සංවා සුඛං වේදනං වේදියමානෝ සාමි සං සුඛං වේදනං වේදියාමීති පජානාති. නිරාමි සංවා සුඛං වේදනං වේදියමානෝ නිරාමි සං සුඛං වේදනං වේදියාමීති පජානාති. සාමි සංවා දුක්ඛං වේදනං වේදියමානෝ සාමි සං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. නිරාමි සංවා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමි සං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. සාමි සංවා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමි සං අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. නිරාමි සංවා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමි සං අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. පද අර්ථ. සාමි සංවා සුඛං වේදනං. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම ගුණයන් මූලිකව හටගත්තා වූ ආමිස සහිත සැප වේදනාවක් හෝ වේදියමානෝ විඳින විටදී. සාමිසං සුඛං වේදනං වේදියාමීති. මම් වනාහි දැන් ආමිස සහිත සැප වේදනාවක් විඳිමි. පජානාති, මනාකොට දැනගනි. නිරාමිසං වා සුඛං වේදනා. ශමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තියෙහි පිහිටා ඇති කරගත් සමාධි තත්වයක් තුලින් ඇතිවන පංචකාම ගුණයන් හෙවත් ආමිසේ මුල්කට නොගත් ආමිස රහිත සැප වේදනාවක් හෝ වේදියමානෝ විඳින විටදී. නිරාමිසං සුඛං වේදනං වේදියාමීති. මොම් වනාහි දැන් ආමිස රහිත සැප වේදනාවක් විඳිමි. පජානාති, මනාව දැනගනි. සාමිසං වා දුක්ඛං වේදනා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම ගුණයන් මූලික වහටගත්තා වූ ආමිස සහිත දුක් වේදනාවක් හෝ වේදියමානෝ විඳින විටදී. සාමිසං දුක්ඛං වේදනං වේදියාමීති. මම් වනාහි දැන් ආමිස සහිත දුක් වේදනාවක් විඳිමි. පජානාති, මනාකොට දැනගනි. නිරාමිසං වා දුක්ඛං වේදනා. සමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කරන කල්හි ඇතිවන යම්කිසි ආමිසයෙන් තොර වූ දුක් වේදනාවක් හෝ වේදියමානෝ විඳින විටදී නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමීති. මම් වනාහි දැන් ආමිසයෙන් තොර වූ දුක් වේදනාවක් විඳිමි. පජානාති, මනා කොට දැනගනි. සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන පංච කාම ගුණයන්ගෙන් මූලිකව හටගත්තා වූ ආමිස සහිත වූ දුක් සැප නැති මධ්‍යස්ථ වේදනාවක් හෝ වේදියමානෝ විඳින විටදී සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති. මම් වනාහි දැන් ආමිස සහිත වූ දුක් නැති සැප නැති මධ්‍යස්ථ වේදනාවක් විඳිමි. පජානාති, මනා කොට දැනගනි. නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං. සමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තියෙහි පිහිටා ඇති කරගත් සමාධි තත්වයක් නිසා පවත්නා ආමිස රහිත වූ දුක් නැති සැප නැති මධ්‍යස්ථ වේදනාවක් හෝ වේදියමානෝ විඳින විටදී නිරාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති. මම් වනාහි දැන් ආමිස රහිත වූ දුක් නැති සැප නැති මධ්‍යස්ථ වේදනාවක් විඳිමි. පජානාති, මනා කොට දැනගනි. පද ගැලපීම. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන පංචකාම ගුණයන් මූලිකව හටගත්තා වූ ආමිස සහිත සැප වේදනාවක් හෝ විඳින විටදී මම් වනාහි දැන් ආමිස සහිත සැප වේදනාවක් විඳිමි. මනා කොට දැනගනි. සමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තියෙහි පිහිටා ඇති කරගත් සමාධි තත්වයන් තුලින් ඇතිවන පංචකාම ගුණයන් හෙවත් ආමිසේ මුල් කොට නොගත් ආමිස රහිත සැප වේදනාවක් විඳින විටදී මම් වනාහි දැන් ආමිස රහිත සැප වේදනාවක් විඳිමි. මනා කොට දැනගනි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන පංචකාම ගුණයන්ගෙන් මූලිකව හටගත්තා වූ ආමිස සහිත දුක් වේදනාවක් විඳින විටදී මම් වනාහි දැන් ආමිස සහිත දුක් වේදනාවක් විඳිමි. මනා කොට දැනගනි. සමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තියෙහි පිහිටා ඇති කරගත් සමාධි තත්වයක් නිසා පවත්නා ආමිස රහිත දුක් වේදනාවක් හෝ විඳින විටදී මම වනාහි දැන් ආමිස රහිත දුක් වේදනාවක් විඳිමි. මනා කොට දැනගනි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන පංචකාම ගුණයන් මූලිකව හටගත්තා වූ ආමිස සහිත වූ දුක් නැති සැප නැති මධ්‍යස්ථ වේදනාවක් හෝ විඳින විටදී මම වනාහි දැන් ආමිස සහිත වූ දුක් නැති සැප නැති මධ්‍යස්ථ වේදනාවක් විඳිමි. මනා කොට දැනගනි. සමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තියෙහි පිහිටා ඇති කරගත් සමාධි තත්වයක් නිසා පවත්නා ආමිස රහිත වූ දුක් නැති සැප නැති මධ්‍යස්ථ වේදනාවක් හෝ විඳින විටදී මම් වනාහි දැන් දුක් නැති සැප නැති මධ්‍යස්ථ වේදනාවක් විඳිමි. මනා කොට දැනගනි. විස්තර. මෙතනදී බුදුරජාණන් වහන්සේ වේදනාව බෙදා දක්වන්නේ අපූර්ව ක්‍රමයකටය. එනම් ආමිස වේදනා හා නිරාමිස වේදනා වශයෙනි. ආමිස යනු පංචකාම ගුණයන්ට කියන නමකි. නිරාමිස යනු පංචකාම ගුණයන්ගෙන් වෙන් වූ තත්වයට නමකි. වේදනා සම්බන්ධ සියල්ලම මේ කොටස් දෙකට පහසුවෙන් වෙන් කරගත හැකිය. උන්වහන්සේ කෙතරම් තීක්ෂණ ලෙස වේදනාවේ ක්‍රියාකාරීත්වය බෙදා ඇත්තේ දැයි අපට යන්තමින් වටහා ගත හැකිය. මේ වේදනාවන්ගේ හට ගැනීම උන්වහන්සේ මෙසේ උපමාවකින් පෙන්වා දෙති. පින්වත් මහණෙනි, අහසෙහි නොයෙක් ක්‍රමයට සුළං හමනවා. පෙරදිගින් සුළං හමනවා, බටහිරෙන් සුළං හමනවා, උතුරෙන් සුළං හමනවා, දකුණෙන් සුළං හමනවා, දූවිලි සහිතව සුළං හමනවා, දූවිලි රහිතව සුළං හපනවා, සීත සුළං හමනවා, උණුහුමට සුළං හමනවා, මද සුළං හමනවා, සැඩ සුළං හමනවා. මේ වේදනාවන්ද පින්වත් මහණෙනි, අන්න ඒ වගේ මේ කයෙහි නොඑක් ආකාරයේ වේදනා උපදිනවා. සැප වේදනා ඇති වෙනවා, දුක් වේදනා ඇති වෙනවා, මධ්‍යස්ථ වේදනා ඇති වෙනවා. ආකාශ සුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, ඔය සැප දුක් උපේක්ෂා යන වේදනා තුනම හටගන්නේ ස්පර්ශේනි. ස්පර්ශය මුල් කොටය, ස්පර්ශය නිදාන කොටය, ස්පර්ශය හේතු කොටය. ඉතින් පින්වත් මහණෙනි, සැප වේදනාව ඇතිවන ආකාරයේ ස්පර්ශය නිසායයි සැප වේදනාව හටගන්නේ. සැප වේදනාව ඇති කරවන ස්පර්ශය නැති වූ විට ඒ නිසා හටගත් වේදනාවත් නැතිව යයි. පින්වත් මහණෙනි, දුක් වේදනාවේත් මධ්‍යස්ථ වේදනාවේත් තිබෙන්නේ ඔය තත්වයමයි. පස්ස මූලක සුත්ත සංයුක්ත නිකාය. ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති, බහිද්ධා වා වේදනාසු වේදනානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධා වා වේදනාසු වේදනානුපස්සී විහෙරති. පද අර්ථ. ඉති මේ ආකාරයෙන්, අජ්ජත්තං වා තමාගේ යයි සලකනු ලබන, වේදනාසු ස්පර්ශය හේතු කොටගත් වේදනාවන් කෙරෙහි, වේදනානුපස්සී එම වේදනාවන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති, වාසය කරයි. බහිද්ධාවා අනුන්ගේ යයි සලකනු ලබන, වේදනාසු ස්පර්ශය හේතු කොට හටගත් වේදනාවන් කෙරෙහි, වේදනානුපස්සී එම වේදනාවන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති, වාසය කරයි. අච්ඡත්ත බහිද්ධාවා වේදනාසු තමාගේ යයි සලකනු ලබනු මෙන්ම අනුන්ගේ යයිද සලකනු ලබන ස්පර්ශයේ හේතු කොට හටගත් වේදනාවන් කෙරෙහි, වේදනානුපස්සී එම වේදනාවන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති, වාසය කරයි. පද ගැලපීම. මේ ආකාරයෙන් තමාගේ යයි සලකනු ලබන ස්පර්ශය හේතු කොට හටගත් වේදනාවන් කෙරෙහි එම වේදනාවන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන ස්පර්ශය හේතු කොට හටගත් වේදනාවන් කෙරෙහි එම වේදනාවන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. තමාගේ යයි සලකනු ලබනු මෙන්ම අනුන්ගේ යයිද සලකනු ලබන ස්පර්ශය හේතු කොට හටගත් වේදනාවන් කෙරෙහි එම වේදනාවන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති, වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. පද අර්ථ. සමුදය ධම්මානුපස්සීවා ස්පර්ශය හට ගැනීමෙන් වේදනාවන් හට ගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් වේදනාසු වේදනානුපස්සනාවෙන් විහෙරති, වාසය කරයි. වය ධම්මානුපස්සීවා ස්පර්ශය නිරුද්ධ වී යාමෙන් වේදනාවන්ද නිරුද්ධ වී යන ආකාරය අවබෝධයෙන් දකිමින් වේදනාසු වේදනානුපස්සනාවෙන් විහෙරති, වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සීවා ස්පර්ශය හට ගැනීමෙන් වේදනාවන් හට ගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් ස්පර්ශය නිරුද්ධ වී යාමෙන් එම වේදනාවන්ද නිරුද්ධ වී යන ආකාරය අවබෝධයෙන් දකිමින් වේදනාසු වේදනානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පද ගැලපීම. ස්පර්ශය හට ගැනීමෙන් වේදනාවන් හට ගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ස්පර්ශය නිරුද්ධ වී යෑමෙන් එම වේදනාවන්ද නිරුද්ධ වී යන ආකාරය අවබෝධයෙන් දකිමින් වේදනානුපස්සනාවෙන් වාසය කරයි. මෙසේ ස්පර්ශය හට ගැනීමෙන් වේදනාවන් හට ගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් ස්පර්ශය නිරුද්ධ වී යෑමෙන් එම වේදනාවන්ද නිරුද්ධ වී යන ආකාරය අවබෝධයෙන් දකිමින් වේදනානුපස්සනාවෙන් වාසය කරයි. අත්ති වේදනාතිවා පනස්ස සතිපච්චපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. පද අර්ථ. අත්ති වේදනාතිවා ස්පර්ශය නිසා හටගත්තා වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ වේදනා හෙවත් විඳින ස්වභාවයක් තිබේ යැයි. පනස්ස. සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට. සති. වේදනාවන් පිළිබඳ මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති බලවත් පිහිටියේ වේ. යාව දේව එසේ වේදනානුපස්සනාවේ මනාව පිහිටි සිත. තව දුරටත් ඥානමත්තාය අවබෝධඥානය දිනු වීම පිණිසම පවතී. පතිස්සතිමත්තාය බලවත් සිහිය දිනු වීම පිණිසම පවතී. අනිස්සිතෝච ස්පර්ශයෙන් හටගත් එම වේදනාවන් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනුගෙන විහෙරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කරනු ගනි. ඒවම්පිකෝ මේ ආකාරයෙන්ද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව වේදනාසු ස්පර්ශය නිසා හටගත් වේදනාවන් කෙරෙහි වේදනානුපස්සී එම වේදනාවන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම. සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට ස්පර්ශය නිසා හටගත්තා වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ වේදනා හෙවත් විඳින ස්වභාවයක් තිබේ යැයි වේදනාවන් පිළිබඳ මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ වේදනානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධඥානය දියුණු වීම පිණිසම පවතී. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. ස්පර්ශයෙන් හටගත් එම වේදනාවන් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනුගෙන වාසය කරයි. ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කරනු ගනි. මේ ආකාරයෙන්ද පින්වත් මහණෙනි භික්ෂුව ස්පර්ශය නිසා හටගත් වේදනාවන් කෙරෙහි එම වේදනාවන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. වේදනානුපස්සනා නිට්ඨිතා වේදනාව පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දැකීමේ භාවනා කොටස නිමාවිය.